ගෞරවනීය මහා සංඝරත්න අවසරයි ආනන්ද මහත්මයා මේ ඉතාම වටිනා ඥාති යුතුකමක් කෘතවේදී පින්කමක් සිදු කරන අවස්ථාව වසර 4කට කලින් මිය ගිය දයාබර මෞතුමිය පාලිගු මැණිකේ විජේසිංහ මාතා වෙනුවෙන් සිදු කරන ප්‍රාප්ති දානමය පින්කමයි මේ සිදු කරන්නේ මෞගුණ සැලකීමක් වශයෙන් මේක සඳහන් කරන්න පුළුවන්. ඉතින් ඔබ හොඳින්ම දන්නවා අපේ ජීවිත ආලෝකවත් කරන්නට අපට උපකාර කළ යතුරෙන් ප්‍රධාන දෙන්නේ තමයි අපේ අම්මා තාත්තා දෙන්නා. ඒ අතරනු විශේෂයෙන්ම අම්මා කියලා කියන්නේ අපේ ජීවිතේට හුඟක් බද්ධ වෙච්ච කෙනෙක්. මාස 8ක් 9ක් 10ක් කුසේ හොවාගෙන මහත් වූ දුක් සමුදායක් දරාගෙන මෙලොවට බිහි කළා. අපව කිරෙන් දහදියෙන් ලේන් පෝෂණය කරලා මේ ලෝකයට ඔසවා තබන්නේ අපේ අම්මා. ඒ අම්මගෙන් ලැබිච්ච ආදරය, සෙනෙහස, කරුණාව මේ හුස්ම පොද නිසායි අද අප මේ විදියට ලෝකේ හොඳින් ජීවත් වෙන්නේ. ඉතින් මේක තේරුම් ගත්තු ගුණවන්ත කෘතවේදී දරුවන්ට ජීවිත කාලය පුරාම අම්මා තාත්තා සිහියට එන්නට ඕන. ඒ අය ජීවත් වෙනවා නම් නිතිපතාම කතා බහ කරලා උදව් උපකාර කළ උපස්ථාන කළකින් සිදු කර ගන්නට ඕන. එයත්නම් මිය ගිහිලා ඉන්නවා නම් නිතිපතාම එය සිහිපත් කරන්නට ඕන. හැකි හැම අවස්ථාවකදීම පුණ්‍ය ආනුමෝදනා කරන්නට ඕන. ඉතින් ආනන්ද මහත්මයාගේ ජීවිතයට මහත් වූ ආලෝකයක් සපයපු ආදරණීය මෑණියනොයි මේ සිහිපත් කරන්නේ. ඉතින් දරුවන් පෝෂණය කරන අම්මල තාත්තලා විශේෂයෙන්ම ශ්‍රද්ධාවන්ත දෙමව්පියන් අපෙන් බලාපොරොත්තු වන ප්‍රධානතම දෙයක් තියෙනවා. සාමාන්‍ය අම්ම කෙනෙක් බලාපොරොත්තු වන්නේ දරුවන් හොඳට ඉගෙන කියාගෙන මහලු වුණාට පස්සේ සලකයි, මිය ගියාට පස්සේ පින් ටිකක් අනුමෝදන් කරයි කියලා තමයි සාමාන්‍ය ලෝකයේ අම්මල තාත්තලා බලාපොරොත්තු වන්නේ. නමුත් ශ්‍රද්ධාවන්ත අමල තාත්තලා එහෙම නෙවෙයි, ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා. ඒ මොකද්ද? අතිජාතං අනුජාතං පුත්තමිච්ඡන්ති පණ්ඩිතා. ඒ අමල තාත්තලට වඩා ගුණධම් වලින් දරුවන් ඉදිරියට යයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉහළට යන්න බැරුණත් අවම වශයෙන් ඒ දෙමෝපියන්ගේ මට්ටමින් හරි ගුණධම් රැකේ කියලා බලාපොරොත්තු වෙනවා. ඇයි මේ විදිහට බලාපොරොත්තු වෙන්නේ? ශ්‍රද්ධාවන්ත අමල තාත්තලා මැනවීම දන්නවා. යම් කෙනෙකුට සැබෑලසම සතුටෙන් ජීවත් වෙන පුළුවන්කම තියෙන්නේ උදේ අධ්‍යාපනයෙන් ආර්ථිකයෙන් විතරක් දිනුවාට පමණක් නෙවෙයි. යම් කෙනෙකුගේ සිත දිනුනොතින්, සිත පිරිසිදුනොතින් තමයි, ගුණධම්වලින් දිනුනොතින් තමයි ඒ දරුවන් සැබෑලසම සතුටෙන් ජීවත් වෙන්නේ කියන එක අපේ අමල තාත්තලා හොඳින්ම දන්නවා. අන්න ඒ නිසා තමයි අමල තාත්තට වඩා වැඩිපුර ගුණධම් දරුවන්ගෙන් දෙමව්පියන් බලාපොරොත්තු වන්නේ. ඒ විතරක් නෙවෙයි, ඒක දෙහෙතු සූත්‍රය, ඒක පුත්ත සූත්‍රය වැනි සූත්‍ර දිහා බලන විට ඊටම මැනවීම පේනවා. සැබෑලසම ශ්‍රද්ධාවන්ත අම්මා තාත්තා කෙනෙක් දරුවාගේ මොකද බලාපොරොත්තු වෙන්නේ කියලා බහදුතුන් වහන්සේ දේශනා කරනවා. සැදැහැවත් අම්ම කෙනෙකුට එකම පුතෙක් නම් ඉන්නේ, ඒ පුතාගෙන් ඉල්ලීමක් කරන්න පුතේ කොහොම හරි චිත්ත ගෘහපතිය හරි හත්තාලවක හරි වගේ වෙන්න කියලා. බුදුහාමුදුරුවෝගේ මේ අනුශාසනයෙන් පේනවා අම්මා තාත්තා බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම විසාකාව වගේ වෙන්නවත්, අනාථපිණ්ඩික සිටුතුමා වගේ වෙන්නවත් නෙවෙයි ඇත්තටම. බලාපොරොත්තු වන්නේ මොකද්ද? චිත්ත ගෘහපතිය වගේ හත්තාලවක හරි වගේ වෙන්නේ කියලා. ඇයි ඒකට හේතුව? ගිහි ගෙදර ඉඳගෙනම කෙනෙකුට අනාගාමී ඵලය දක්වාම යන්නට පුළුවන්. ඒ නිසා බලාපොරොත්තු වන්නේ ආධ්‍යාත්මික වශයෙන් ඉහළම තලයට යන්නට. ඒ විතරක් නෙවෙයි, දරුවා කවදා හරි දවසක පැවිදි වෙන කැමති නම් දරුවාගෙන් ඉල්ලීමක් කරන පුතේ කොහොම හරි සරුත් හාමුදුරු හරි මොගලන් හාමුදුරු හරි වගේ වෙන්න කියලා. ශ්‍රද්ධාවන්ත උපාසිකාවටින් එකම දියණියක් නම් ඒ දියණියගෙන් ඉල්ලීමක් කරන ওই අම්මා මොකද්ද? දුවේ කොහොම හරි කුජුත්තරව හරි නන්ද මාතාව හරි වගේ වෙන්න කියලා. ඇයි එහෙම සඳහන් කරන්නේ? ඒ දෙන්න අනාගාමී වෙල හිටිය අය. ගිහියාගේ පරමාදර්ශ විදිහට සලකලා තියෙන අනාගාමී චරිත. ඒ දියණිය කවදා හරි දවසකට පැවිදි වෙනවා නම් දියණියගෙන් ඉල්ලීමක් කරන දුවේ කොහොම හරි කේමාව හරි උපලවනව හරි වගේ වෙන්න කියලා. බලන්න පිනොත්නේ කොයි තරම්නම් ඉහළ ආධ්‍යාත්මික බලාපොරොත්තුවක් දෙමව්පියන් අපගෙන තියලා තියෙනවද? එපමණක් නෙවෙයි. මෙතෙන්දි සුවිශේෂ ඉල්ලීමක් දරුවගෙන් කරනවා. ඒ මොකද්ද? මේක තමයි වටිනාම දේ. දුවේ පුතේ කවදාවත් ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා නැමැති මඩගොඩේ එරෙන්න එපා. ඒවට ගිජු වෙන්න එපා කියලා ඉල්ලීමක් කරනවා. අපි ලැබපු අධ්‍යාපන නිසාවත්, ධනය නිසාවත්, අපිට තියෙන කිසියම් කුසලතාවයක් නිසාවත්, රූපන් සම්පත්තිය නිසාවත් අපි කීර්තියටපත් වෙනවා නම් අන්නේ කීර්තියට ආසා කරන්න එපා. ඒ කීර්තිය ජීවිතයේ ප්‍රධාන ඉලක්කය කරගන්න එපා. ඊට වඩා ඔබේ ජීවිතයේ ආධ්‍යාත්මික ඉලක්ක ඉදිරියෙන් තියාගන්න කියලා මේ අපේ අම්මා තාත්තා අපෙන් ඉල්ලීමක් කරනවා කියලා. බලන්න කොයිතරම් ආධ්‍යාත්මික පිවිතුරු බලාපොරොත්තුවක්ද ශ්‍රද්ධාවන්ත අපේ අම්මා තාත්තා අපි ගැන සඳහන් කරන්නේ. ඉතින් අන්නේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න හැටියට අපි අපිට මේ සම්බුද්ධ ශාසනයක් ලැබිච්ච මොහොතෙහි අපේ හිත ඉහෙලටම දියුණු කරගන්න මාර්ගය ඉතාම මැනවින් ධර්මයේ තුල සඳහන් කරනවා. ඉතින් සමස්ත බුදුදහම කිව්වොතින් සචිත්ත පරියෝධපණන් කියපු විදියට සිත පිරිසුදු කරගන්න මාර්ගය සඳහන් කරන්නේ. අන්නේ මාවතේදී ප්‍රධාන ගුණාංග දෙකක් අපට සඳහන් කළ තියෙනවා. ඒ මොනවද? එක පැත්තකින් මෛත්‍රී භාවනා දිනු කිරීම, අනිත් පැත්තෙන් සතිපට්ඨානය දිනු කිරීම. මෛත්‍රී භාවනා දිනු කිරීමෙන් එක පැත්තකින් අපේ හිතේ තියෙන රාගාදී කෙලෙස් විශේෂයෙන්ම ද්වේෂයේ නැත්නම් අමනාපයේ කියන අකුසලයේ ටිකෙන් ටික යටපත් කරගන්න පුළුවන්. මෛත්‍රියෙන් දිනුනත් එක්කම කරුණා මුදිතා උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණ දිනු කරලා මනුෂ්‍ය ලෝකයේ බ්‍රහ්ම ලෝකයක් බවට පත් කරගැනීමේ අවස්ථාව බුදුහාමුදුරුවෝ අපිට පැහැදිලි කරලා දෙලා තියෙනවා. අනිත් පැත්තෙන් සතිපට්ඨානය දිනු කරනකොට හොඳට තමන්ගේ සිත කය දෙක සිහිය පිහිටුවාගෙන අනිත්‍යතාවය මෙනෙහි කිරීමයි සඳහන් කරන්නේ. මෙතෙන්දී සුවිශේෂ භාවනාවක් ලෙස ආනාපාන සති භාවනාව විස්තර කරනවා. අපේ හුස්ම ගැනීම පිට කිරීම ගැන හොඳට අවධානය යොමු කරලා ඒ හිතේ එකඟ බව තුළින් අනිත්‍යතාවය මෙනෙහි කිරීම. රූප වේදනා සංඥා සංඛාර විඥාන ආදී මේ ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධ වෙන ආකාරය නුවණින් දැකීමයි ජීවිතයේ ඉහළම ආධ්‍යාත්මික ඉලක්කය සඳහා යොමු වීමට හැකි මාවද ලෙස දේශනා කරන්නේ. ඉතින් ඇත්තටම අපට අපේ ආස්වාස ප්‍රස්වාස ආනාපාන සතිය තුළ හිත සමාධිමත් කරගන්න පුළුවන් නම් එදාට අපි පුළුවන් තරම් අපට පුළුවන්කම තියෙන දුක නිදහස් වෙන්න. පින්නතුනි අපි විශේෂයෙන්ම අපේ මේ හුස්ම ගැන වාස් සැලකිලිමත් වෙන්නට ඕන. අද වර්තමානයේ හුස්ම ගන්න අමාරුවෙන් තමයි බොහෝ දෙනෙක් මියන්නේ. ඉතින් අපිට ආනාපාන සතිය හොඳට පුරුදු කරනවා නම් සිහිය නොවන සමාධිය මේ තුළ දිනු කරන්න පුළුවන් නම් ඒ අවසාන මොහොතේත් අපට ඉතාම සැනසීමෙන් අපේ අවසන් හුස්ම පොද අපට හෙළන්නට අවස්ථාවක් තියෙනවා. අපේ අම්මා අපව මෙලොවට බිහි කරපු අවස්ථාවේ මූලික වශයෙන් අපි බලාපොරොත්තු වෙච්ච දෙයක් තියෙනවා. ඒ තමයි දරුවා බිහි වෙච්ච වෙලාවේදී මුලින්ම බලන්නේ දරුවා හොඳට හුස්ම ගන්නවද කියලා. අන්නේ හුස්ම ගැනීමේ සලකුණ බලන ප්‍රධාන දේ තමයි දරුවා හැඬීම. අන්නේ හඬන අවස්ථාවේදී අපි හුස්ම ගන්නවා කියලා අම්මා දන්නවා. ඉතින් අපි ගන්න හැම හුස්ම රැල්ලක් පාසාම අපට අපේ අම්මව සිහිපත් වෙනට ඕන. ඉතින් සැබෑ ලෙස මේ අපේ අම්මට කෘතවේදීත්වය දක්වනවා නම් අම්මා කොහේ හිටියත් එතුමියට පුණ්‍යානුමෝදනා වන්නට මේ ආස්වාස ප්‍රස්වාස කියන මේ කාර්යයත් සමගම අපි සිහිය එක්තැන් කළා. ඒ තුලින් එක පැත්තකින් මෛත්‍රී භාවනාවත් අනිත් පැත්තෙන් අපට අනිත්‍ය සංඥාවත් මෙනෙහි කරන්න පුළුවන් නම් අනිච්ඡානුපස්සේ විහෙරති අසසිස්සාමේති සික්ඛති අනිච්ඡානුපස්සේ විහෙරති පස්සසිස්සාමේති සික්ඛති කියපු විදිහට අනිත්‍ය මෙනෙහි කරමින් ආස්වාස ප්‍රස්වාස දෙක තුල හිත එකඟ කරගන්න පුළුවන් නම් එදාට තමයි අපි ඇත්තටම අපි අම්මට සලකන දවස. පින්නතුනේ එදාට අපි මේ ආත්මීය භාවය අම්මට විතරක් නෙවෙයි අනන්ත සසරෙහි කල්පගණන් අපේ අතීත අම්මල තාත්තලා අපි ගැන බලමින් විශ්වයේ නොඑක් තැන්වල ඉන්නවා. අපි සැබෑ ලෙස ආධ්‍යාත්මික දියුණු නොතින් අපේ මේ ජීවිතයේ අම්ම තාත්ත විතරක් නෙවෙයි සසරගත ආත්ම භවවල අම්මල තාත්තල බොහෝ දෙනෙක් අපි දිහා බලලා සතුට වෙනවා. ඒ ඇත් පුණ්‍යානුමෝදනා වෙනවා. ඒ ඇයි දන්නවා තමන්ගේ දරුවා දැන් මේ දුකෙන් නිදහස් වෙන මාර්ගයක ඉන්නේ කියලා දැකලා බෙහෙවින්ම සතුටටපත් වෙනවා. ඉතින් ආනන්ද මහත්මයාට එලෙස දහමින් ඉදිරියට යන්නට ලොකු ශක්තියක් ලැබෙන දහමක් ඔබතුමා ලබාගෙන තියෙන්නේ. ඒ ගැන හුඟක් සතුටු වෙන්න. ඉතින් තමන්ගේ ආදරණීය මවතුමියට ඒ පළඟමැනවිගේ විජේසිංහ මාතාවට විතරක් නෙවෙයි මුළු සංසාර ජීවිතේම අමල තාත්තරට පින් වැඩෙන විදියට ඔබතුමාට කටයුතු කරන්නට සියලු පරිසරය නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ඒ සඳහා ඔබතුමාට ධර්මයෙන් ලොකු ශක්තියක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා හුඟක් සතුටටපත් වන්න ආදරණීය අම්මා වෙනුවෙන් කරන්න පුළුවන් ඉහළම ඥාතික යුතුයකම ආදරණීය සහෝදරයන් වෙනුවෙනොත් ඒ හැමදෙනාම වෙනුවෙනොත් ඔබ ලස්සනට මේ අවුරුද්දේ වසර හතරක් සම්පූර්ණ වන අවස්ථාවේදී සිද්ධ කරනවා කියලා මම හිතන්නේ ශ්‍රී ලංකාවේදීවත් මේ කාලේ පින්කමක් කරන එක පහසු කාලයක් නෙවෙයි. ඉතින් ඒ හැමදෙනාම වෙනුවෙන් ඔබතුමාගේ දෑතින් දානය සෝදානම් කරලා සරියුත් මොගලන් ආදී ඒ නිකලේසිය මහරහතන් වහන්සේලා වෙනුවෙන් ය ඔබේ දෑතින් මේ දානය පූජා කරේ කියලා බොහොමත්ම සතුටටපත් වන්න. කුඩා කාලේ පටන් ඔබ පෝෂණය කළ ඒ ආදරණීය මෞතුමියට පුණ්‍යානුමෝදනා විය හැකිසේ මේ වර්ෂයේදීත් මේ දානමය පින්කම අටපිරිකර සෙසු පිරිකර සහිතව මහා සංඝරත්නයට පූජා කළා කියලා බොහොමත්ම සතුටටපත් ගන්න. රැස්කරගත් මේ සියලු පුණ්‍ය ධර්මවල බලයෙන් මීට වසර 4කට කලින් මිය ගිය පලිඟු මැණිකේ විජේසිංහ මාතාව, ඊට කලින් මිය ගිය ආදරණීය පියතුමා ඇතුළු, ඒ වගේම මීට මාස 9 අමාරකට වගේ කලින් මිය ගිය දෙහිණි නෝන ඇතුළු ඒ මිය ගිය සියලු ඥාතීහු මේ පින දැක සුවපත්ත්වා. මේ පින සුවපත්ත්වෙහි යම් තාක් සත්‍යයන් විශ්වයේ කොතනක හෝ වෙත්නම් ඒ හැම දෙනාමත් මේ උතුම් පුණ්‍ය ධර්මයේ ඒ ඇගේ දැකීම කරන ලද පින්කමස්සේ සතුරු සිතින් අනුමෝදන් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් මේ හැටියට වාක්‍යය කියලා අපි පෑන් වඩමින් පුණ්‍යානුමෝදනා කරමු. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. රැස්කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් සම්ම දෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව ඔබතුමා ඇතුළු ආදරණීය සහෝදරයන් හැමදෙනාමත් දෙවියන් විසින් රැකදෙනු ලබත්වා. දෙවියන්ටත් මේ පින උතුම් වූ නිවන් පිණසම හේතු වේවා කියන පැතුමෙන් අපේ සාදුකාරයකින් දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. සාදෝ සාදෝ සාදෝ. හොඳයි, මේ උතුම් පින් කමලානිසංසයෙන් ඔබතුමා සිදු කරන සියලු දැහැම කටයුතු විශේෂයෙන් ඉරකි රක්ෂා කටයුතු හොඳින් සඵල කරගන්නටත් දෛනික ජීවිතයේ සතුටෙන් සැනසීමෙන් ජීවත් වනටත් මේ පින්කම ආශිර්වාදයක් වේවා. සසර ජීවිතං සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවයන් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. මේ අවස්ථාවේදී ස්වාමීන් වහන්සේලා සෙත් ගාථා කීපයක් ප්‍රකාශ කරමින් ඔබතුමාට ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. යං කිංචි වෙන්තං ඉදවා හුරං වා සංගේසු ආයම් රතනම් නනෝ සමන්නද්දේ තථාගතේන ඉදම්පි බුද්දේ රතනං පනේතං ඒතේන සංචේන සුවන්ති හෝතු කයං විරාගං අමතං පනේදං යදඤ්ඤගා සංඛ මුනි සමාහිතෝ නතේන ධම්මේන ඉදම්පි ධම්මේ රතනං පනේතං ඒතේන සංචේන සුවන්ති හෝතු කේනං පුරාණං නවන්නද්දි සම්භවං විරත්ත චින්තා ආයතිකේ භවස්මින් තේ කේන බීජා යන්දා නිම්බන්ති දේරායතායං පදීපෝ ඉදම්පි සංගේ රතනං ඒතේන සංචේන සුවන්ති හෝතු සම්බපාපස්ස අකරණං කුසලංස උපසම්පදා සචින්ත පරිහෝගපනං ඒතං බුද්ධාන සාසනං ජයෝ මුනින්දංස සුබෝධිමෝ ලේ අහෝසි මාරස්ස පරාජයෝ හි උබ්බෝසයොන් දේව ධනාපසන්නා ඒතේන සංචේන ජයස්සුතුයිහං සම්බීතියෝ විවජ්ජන්තෝ සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී භවතු සම්බ මංගලං රක්කන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සන්ති භවන්තු තේ. භවතු සම්බ මංගලං රක්කන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සන්ති භවන්තු තේ. භවතු සම්බ මංගලං රක්කන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සොන්ති භවන්තු තේ අභිවාදන සීලෙස නිච්ඡං වන්දහා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ සුභං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු.